ශ්‍රීදිකාන්ගේ වරදක් මන් දකින්නේ නැහැ. පරිපාලනය ගොඩක් දුර්වලයි අද ලංකාවේ නෙට්බෝල්. විශේෂයෙන් දැල්පන්දු සභාපතිනිය හිතුමතේට වැඩ කරා පුහුණුකාරියත් එක්ක. පුහුණුකාරියේ තේරීමේ ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. නායිකාවතෝ ඉරිමේ ක්‍රමවේදය වැරදි. එතකොට ඒක නිසා ඒක ගොඩක් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑවා. අපේ ගියේ සීනියර් ප්ලේයර්ස් ගොඩක් අඩුව. වර්ල්ඩ් කප් එකක් කියන එක සීනියර් ප්ලේයර් කෙනෙක් නැතුව යන්න හරි අමාරුයි.